ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්තැල්ල ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මාපි සමනුපස්සාමි එන අනුප්පන්නෝවා කාමච්ඡන්දෝ උපජ්ජති උප්පන්නෝවා කාමච්ඡන්දෝ භීවෝ භාවාය වේපුල්ලාය සංවත්තති යත ඉදං වික්ඛවේ සුභ නිමිත්තං සදහවර පින්නතනේ. අප මේ කාලේ කැප කරන්නේ ලෞකික සැප ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි. ලෞකික සැප අනාර්ය පුද්ගලයන්ට පිටහා යන්න බැරි නිසා අවශ්‍යයි. ආර්ය පුද්ගලයන් වුණත් ලෞකික සැපයි කියන එකේ බාහිරින් බැලුවහම ඒක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. නමුත් ලෞකික සැපේ ගැන කතා කරනකොට ඒකකයක් වශයෙන් ගත්තොත් 16 එකක ප්‍රමාණයකුත් මුළු ජීවිතේ පුරම උලාම ලෝකෝත්තර සුවය කියන එක ජීවිතේ පුරාම 16 15ක ප්‍රමාණයකුත් හිමි කරගන්න පුළුවන් බව තමයි ත්‍රිවිධ සූත්‍ර දේශනාවල ඔය කලං නග්ගන්ති සෝලසින් කියන පාලි පදයෙන් කියවෙන්නේ. එතකොට තවත් වෙනක සඳහන් වෙනවා විශාල සපතක් ඕන නම් සුළු සපතකට හරියට ඕනේ කියලා. යනවා මේ සමාජයේ අපි බොහෝ කල්පටන් කරුණු පැහැදිලි කරමින් යම් නම් මාතෘක අවශ්‍යේ කරුණු පැහැදිලි කරමින් සිටිනවා. එහිදී අපට අපේ ප්‍රිය අසන්නන්ගෙන් ලැබෙන අදහස් යෝජනාත් බලපානවා නැත්නම් ඒවන්වත් අපි ධර්ම දේශනාව සකස් කරනවා. කොතරම් ධර්ම දේශනා කළත් නිවර්ණ කියන මාතෘකාව උදව් කරගෙන කරුණු පැහැදිලි කළේ නැහැ නේද කියන යෝජනාවකුත් ඔය අස්සේ මට ලැබිලා තිබුණා. ඒක ධර්ම දේශනාවල පැහැදිලි කළා නමුත් ඒක වෙනම පැහැදිලි කළේ නැහැ. ඒ අනුව අපි අංගුත්තර නිකායේ දෙක කොටස්සේ පවතිනා වූ ඒකනිපාතේ පවතිනා වූ නිවර්ණ පහන වගේ මුල් කොටගෙන නිවර්ණ වර්ධනය වෙන ආකාරයක් නිවර්ණේ ප්‍රහාණය කරන්න ඕන ආකාරයක් කියන මේ කාරණා දෙක ගැන කතා කරන්න කල්පනා කරනවා. මේවා ඔක්කොම එකට කතා කරන්න ගියොත් කාලය මදි වෙනවා කියන්නේ විස්තර කරන්න නිසා අපි හදිස්සියක් නැතුව පුංචි පුංචි කාරණා අරගෙන පැහැදිලි කරගන්න බලමු. නිවර්ණ කියන පදය කුමක්ද කියලා තේරුම් ගන්න. ආවරණා නිවර්ණෝ කියන පාලි අර්ථයකුත් ඒකට පවතිනවා. ආවරණ කියන වචනේ තේරෙන කොට තේරෙනවා වසාලම කියන එක. එතකොට ඒකෙන් කියවෙනවා මිනිසා සතුව මිනිසා ළඟ නිවීමක් තිබෙන බව. ඒ නිවීම හොයාගන්න බැරි වෙන්නේ නිවීමෙන් ඈතට යන්නේ නීවරණ වැඩි දියුණු කරගන්නා නිසා. එන පෘථග්ජන මිනිසා කියලා කියන්නේ බාහිර වශයෙන් පෞකාර වුණත් පින්කාර වුණත් පෞකාරකමට වෙන විපාක සහ පින්කාරකමට වෙන විපාක වෙනම විපාක තිබියදී මේ නීවරණ කියන කොටස නොදන්නාකම නිසා වර්ධනය කරගන්නා අය. ඒක දුසමයේ තවත් වෙනස පෙන්වන්නේ පරිහාණ ධම්මංගෝ භික්ඛවේ දේසිස්සාමි කියලා. ඒක බාහිර පරිහානියක් නොවනට අධ්‍යාත්මික වශයෙන් පරිහානියක් කියලා පෙන්වනවා. එතකොට ඒ නීවරණ වර්ධනය වෙන එක ජීවිත කාලය පුරාම වැඩි දියුණු කරගත්තොත් ඒ විට ඒ නීවරණ ප්‍රහාණය කරගන්න තියෙන කාලයක් නැතුව යනවා. ඒ වගේම අවබෝධයක් නැත්නම් මේක ප්‍රහාණය කරගන්නත් බෑ. මේ නිසා මේ ධර්මතා නිවර්ණ වර්ධනය හෝ ප්‍රහාණය දෙකම ජීවිතය තුළ තිබෙන්න ඕන කාරණා. මුළු ජීවිත කාලෙම වර්ධනයට කැපකොලොත් ප්‍රහාණයට කල නැහැ. ජීවිත කාලයේ මුලදී වර්ධනයේ දුපින දුර්වලකම තේරුම් ගත්තොත් ඊට පස්සේ ප්‍රහාණයේ මාර්ගයේ යන්න පුළුවන්කමක් තිබෙනවා. මේ නීවරණ කියන වචන යටතේදී බුදුසමයේ පහක් පැහැදිලි කරලා තිබෙනවා. අපි මේ පහම අද පැහැදිලි කරන්න කල්පනා කරන්නේ නැහැ. එක පැත්තක් සහ අනිත් පැත්ත පැහැදිලි කරන්න තමයි කල්පනා කරන්නේ. එහෙමනම් අපි කතා කරගත්ත මේ කතාවේ පැහැදිලි කරගන්න ඕන මාතෘකාව මොකක්ද කියලා තේරුම් ගන්න. මහණෙනි මම මගේ බුදුවැසින්වත් දැක්කේ නැහැ. වෙන අහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්ථාමි කියන එකෙන් කියන්නේ එකයි. වෙනත් එක් දහමක් නූපන් නීවරණයන් උපදින. අනුපන්නා නීවරණම් උප්පජ්ජති. උපන් නීවරණයන් නැවත නැවතත් භාවිතා කිරීම නිසා වැඩි දියුණු වෙන. උපන්නා නීවරණම් බිහිව බවය. වැඩි දියුණු වෙන නිසා පරතරක් නැත්නම් අන්තයකට නැත්නම් උපරිමයකට පැමිණෙන. විපුල්ලාය. විපුලත්තේට මහලත්තේට පැමිණෙන. වෙනත් එක්කමක් දුතුවේ නැහැ. බුදුන් වහන්සේ වදාරනවා කාමච්ඡන්දෝ කියලා. ඔය කාමච්ඡන්ද නීවරණය පංච නීවරණයන්ගේ පළවෙනි එක. අනිත්ව පැහැදිලි කරන්න සමහරට පහසුයි. මේක පැහැදිලි කරන්න ටිකක් සවිස්තරව අරගෙන ඉන්න වෙනවා. මේ සවිස්තරව අත්ලත් කිරීමේදී තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මේවා කතා කරන්න ඕන පුද්ගලයෙක් වශයෙන් උනාට දකින්න ඕන පුද්ගලයෙක් වශයෙන් නෙමෙයි. මේ විස්තර තිබෙන්නේ පොත්වල උනාට මේවා වැඩෙන්නේ පොතේ නෙමෙයි තම තමන්ගේ චිත්ත සංතානයන්ගේ. එතකොට මට නම් තේරෙන කරුණක් තමයි නීවරණ වේපුල්ලාය බිහිව භාවය කියන මේ සත්‍යය තමයි මිනිසා දුකටපත් වීම කියලා කියන්නේ. එතකොට මේ පත්තෙන් දුකින් මිදෙන්න නම් වේපුල්ලා බිහිව භාවය අතහැරලා පහනාය ප්‍රහාණය පැත්තට හැරෙන්න වෙනවා. ඔ බුදුරුන්ගේ 15 වෙනි මාර්ගෝපදේශ තත්ත්වය කියන්නේ මේ ප්‍රහාණ මාර්ගය. බුදුර 15 නොවුනොත් ඒ අර වර්ධනීය වේපුල්ලාය බිහිව භාවයේ මාර්ගය තමයි මිනිස්සු ගමන් කරන්නේ. ඒ අනුව ඔවුන් සසරක් හදාගෙන සසර යන්න පැත්තක් හදාගෙන සසර ගමනක් කරන්න මරණින් එහා පැත්තට ඒක අදාළ පරලෝ ගමනක් යන්න කරුණේ ප්‍රස් කරමින් ඉන්නවා. ඒ පුද්ගලයන් වශයෙන්. පුද්ගලයන් වශයෙන් එහෙම කළා වුණාට පුද්ගලයා තුළ පවතින ගැඹුරු කරුණක් මුල් කොටගෙන තමයි මේ වර්ධනය සහ ප්‍රහාණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. අන අපට ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්න වෙනවා. අපි මෙතෙක් කරපු ධර්මදේශනාවලදී ඔබට වැටහෙන්නේ නැති මේ පුද්ගලයා ඊට වඩා සියුම් කොටස් වලට බෙදලා පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන සියුම් ඒකකයක් අපි කතා කරනවායි කියලා. ඒ ඒකකය ගන්න නැතුව අපට මේ රාමච්ඡන්ද නීවරණේ ආකාර හයක් තියෙනවා. හය තේරුම් ගන්න බෑ. ඒකයි අපිට ඒකකය ගන්න වෙන්නේ. මේ ඒකකය ඔබට තේරෙන නිසා මම වැඩි විස්තර ගන්න නැතුව පැහැදිලි කරන්නම්. ප්‍රතිසංධි ගැනීමත් සමග මව කුසේ සිත නැත්නම් විඥානේ මනෝවිඥානේ හත ගන්නවා. ඒ පංච විඥානයේ බවට පත්වන්නේ මෞකසෙන් ගිහුවෙන් පස්සේ සතන් ක්‍රියාත්මක වෙන්නේ මනෝ විඥානයක් පමණයි. අනතුරුව මේ පුද්ගලයා ඒ කයස්ථිත දෙකෙන් ජීවිතේ අග දක්වා ගත කරනවා. පුද්ගලයෙක් වශයෙන්. අනතුරුව හදාගත්ත කය අතහැරී යනවා. එතකොට කය අපි කියනවා කාබුනි නැත්නම් කය බිඳී ගියා මරණයට පත්වනයි කියලා. දැන් ඔබේ බඳු කයක් නැත්තම් මොත කලෙබරයක් දැකලා තිබෙන නිසා හිතන්න දැන් මේ කයට පෙර කළ කි දස්සකම් දුර්වලකම් මුගස්කම් නෝගස්කම් මොකුත්වත් පාවිච්චි කරන්න බෑ. එතනින් තමයි ගැඹුරින් තේරුම් ගන්න ඕන කය ප්‍රධාන වුණා වගේ පෙනුනට කය නෙමෙයි මේ සියල්ල කය කරවලා තියෙන්නේ සිත මූලිකත්වයෙන් කියන එක. මරණය කියන පදයට තව අර්ථයක් ගත්තොත් එහෙම කයින් සිත වෙන්නේ යාම කියන එක. අනතුරුව තේරුම් ගන්න ඕන මෞකසෙන් දීවුත්යන් පටන් ගෝ මෞකසට පැමිණ තන් පටන් මරණයට එක්ම මේ සිත තිබුණ එකක් නෙවෙයි කියන එක. ඒක අපිට දිගටම තියෙන දෙයක් වශයෙන් දැනනට අතරක් නැතිව හටගෙන වේගෙන් හටගෙන නැතෙන එකක් කියන එක. ඒකට බුදුන් වහන්සේගේ අංග ප්‍රණිතායේ ඒකපනිපාතේම සඳහන් වෙලා තියෙන කරුණක් මම නිරන්තරයෙන් ඉදිරිපත් කරනවා ඔබට. නාහං වික්කේ අඤ්ඤං එක ධම්මං සමනස්සස්සාමි යං එවං ලහු පරිවත්තං යතේ දං චිත්තං කියලා. ඒ කියන්නේ වේගයෙන් නැසෙන දෙයක් පිටතරම් බුදුවැසින්වත් දැක්කේ නැහැ කියලා කියනවා. ඒකට උපමාවක්වත් යවංචිදන් උපමාපි සක්කොති කියලා තියෙනවා. ඒකට එහෙමනම් අපිට තේරුම් ගන්න ඕන අපි ජීවත් වීමේදී සිත තියෙන දෙයක් වශයෙන් තනන සිත වේගයෙන් නැසෙන දෙයක් කියලා. ඊළඟට අපිට තේරුම් ගන්න තියෙනවා ඇසිත උපදින්නත නිසා ඇස කන නාසය දිව කය කියන දොරවල් පහ පාවිච්චි කරනවා කියලා. ඒ උපදින සිත්වලට අපි අරමුණු කියලා කතා කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා. ඒව හඳුනාගන්න සිත්වලට අපි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියලා කියනවා. ලදරුවේ තර්මස්තල් යනකොට මේ පස්දරෙන් අරමුණු ගැනීම තුළ මේවා චිත්තාභ්‍යන්තරයේ එකතු වීම තුළින් පස්දර නොමැති වුණාට ආපහු මනෝද්වාරයකව සිහිනෙන් සහ කල්පනාවෙන් ගන්න පුළුවන් තවත් ద్వාරයක් සකස් වෙනවා මනෝද්වාරය කියලා. ඒ දොරවල් හයක් ඇති කෙනෙක් තමයි ස්ත්‍රී හෝ පුරුෂයා හෝ ගිහියා හෝ පැවිද්දා කියන්නේ. යම්කි අඩු බවක් තිබුණොත් තමයි කෙනෙකුගේ ඇස හෝ කන හෝ අරමුණු ගන්න හැකියාවක් නැතුව පවතින්නේ. ඒත් අනිත්යෙන් ගන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න මේ අරමුණු සම්බන්ධයෙන් ගත්තල අපිට මේ අපි ගන්නා වූ අරමුණු වලට කතා කරන්නේ කාම අරමුණු කියලා. කාම කියන වචනේ තේරුම පිළිකුල්පට ගන්නත් එපා, වැරදි විදිහට ගන්නත් එපා. ඒව ඇතුළත හරිම රහස් තියෙනවා. කාම කියන්නේ කැමති කියන එක. කැමති කියන එකේ තේරුම බාහිර ලෝකේ තියෙනවා නෙවෙයි, බාහිර ලෝකේ තියෙන දේවල් උදව්වෙන් Tamanට කැමති පරිදි සකස් කර ගැනීම. අන්න ඒකයි මෙතන තියෙන තේරුම් ගන්න විශේෂත්වය. එතකොට මේ විදිහට අපට දොරවල් පහ මුල් කොට ගත්තා වූ පංචකාමයක් තිබෙනවා. රූපකාම, ඒක කියන්නේ ශරීරයේ දෙන කැමැත්ත, එහෙම නෙමෙයි රූප අරමුණු වලට තියෙන කැමැත්ත. ශබ්දකාම, ශබ්දයෙන් නැමති අරමුණට තිබෙනා වූ රුචිකත්වය. ගන්ධකාම, ගන්ධ සුගඳ දෙකට තිබෙනා වූ රුචිකත්වය, රුචිනවන බව. ඔය දෙකේම රුචි අරුචි දෙකම බලන්න පුළුවන්කමක් තියෙනවා. රසකාම, රසයේ පිළිබඳව පවතිනා වූ කැමැත්ත. එතකොට පොට්ටබ්බ කාම, කයේ හිසේ සිර දෙපතුල දක්වා ඉන්ද්‍රියන් පාවිච්චි කිරීමේදී ප්‍රകൃති හෝ විකෘති මට්ටමට විවිධ කාම ස්වභාවයන් නිස්සු පුරුදු වෙනවා. පොට්ටබ්බ කාම නැත්නම් ස්පර්ශ කාම. මේවයින් හදාගත්තහම මේ බාහිර ලෝකේ දේවල් හමු නොවුනත් අල්පනාවෙන් හෝ සිහිනෙන් විඳින්න පුළුවන් ලෝකයක් සකස් වෙනවා. එතකොට ධම්ම කාම. අපි අද කතා කරන්නේ කාම ලෝකෙ පමණයි. ඒ නිසා ඉහට යන්නේ නැහැ. අන්න මේ කාම අරමුණු විඳින්න යාම තුළ තමයි මනෝද්වාරික කාමලාවක් සකස් වෙන්නේ. වැඩිපුර විඳින්න ගියාම පෞපැත්තට එතකොට කාම අරමුණු වල කාම දුගතිය පැත්ත හිතේ වැඩි දියුණු වෙනවා. වැඩිපුර හයහපත් පැත්තට විඳින්න ගියාම කාම සුගතිය පැත්ත දියුණු වෙනවා. එතකොට මෙතනින් එහා පැත්තට මිනිස්සෙකුට ජීවිතයක් පවතින්නේ මේ කාම අරමුණු ලෝභ දේශ මොහ පැත්තෙන් විඳින්න ගියාම තමයි ඔහුගේ මනස නැත්නම් සිත ඒවට අදාළ ලෝකයක් බවට සකස් වෙලා පරලෝක සකස් කරලා තියෙන්නේ. එතකොට අපි කියනවා කාම දුගති හේවත් සතර අපායට යන්න මෙහෙදී පාර කපා ගන්නවායි කියලා. ඒ කාම ඡන්දය තුළ නැත්නම් කාමයේ විඳින්ට යාම තුළ. ඒ වගේම හොඳ පැත්තට හරවා ගත්තොත් ඒ තුළ අපි කතා කරනවා කාම සුගතිය කියලා. කාම සුගතියට අයිති වෙනවා මිනිසත් භවයේ. එතකොට මරණින් එහා පැත්තට ආයේ මිනිසත් භවයක් හෝ එමත් නැත්නම් තවත් ස්ථාන හයක් පෙන්වන ලබන රුචිකත්ව යන ප්‍රතිසන්දි ලබන්න පුළුවන් උපපාතික ප්‍රතිසන්දයක් සදිව ලෝක කියලා. මේ 6යි 1යි 7යි 7යි 4යි 11 ගත්තාම මේක තමයි කාම ලෝකය කියලා කතා කරන්නේ. කාම දුගතිය සහ කාම සුගතිය. දුගතියට 4යි සුගතියට සප්සප්ත කාම සර්ගය කියලා කියනවා. අනේකට මේ මිනිසා කරන දේ පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණාට අරමුණෙන් අරමුණට රස විඳින එක. රස විඳින කෙනෙකුගේ තේරුම දිවෙන් ලැබෙන රස කියන එකක් නෙමෙයි. දිවෙන් ලැබෙන කෙනෙක් රසනේ. ඇසේ අරමුණ වල රසය. එතකොට ඒක රූප රසය. කනේ අරමුණ වල රසය. ශබ්දේ මිහිරි හෝ අමිහිරි බව. රූපෙත් එහෙමයි මිහිරි හෝ අමිහිරි බව. ගන්ධේ මිහිරි හෝ අමිහිරි බව. රසේ මිහිරි හෝ රස හෝ තිත්ත බව. ස්පර්ශේ රළු ගොරෝසු සහ විවිධ ආකාරයන්. අනිත් විදිහට තමයි මේ අරමුණ රස විඳින්න පුරුදු වෙන්නේ. අනේ මේ අරමුණ රසයේ විඳින්න පාවිච්චි කරන මේ අරමුණ ඊට පස්සේ බුදුසමයේ විග්‍රහ කරනු ලබනවා තවත් එකක් සියුම් තැනකට. මෙන්න මේ සියුම් තැන තේරුම් ගත්තම තමයි මේක තේරෙන්නේ මොහොතින් මොහොත මේ බීවෝ භාවය වේපුල්ලාය කියන තත්ත්වයට යන්නේ ඇයි කියලා. එතකොට බීවෝ භාවය වේපුල්ලාය නවත්තන්න ඕන නම් මොකද කරන්න ඕන කියලා තේරුම් ගන්න ඕන. එතකොට මේ සඳහා පැහැදිලි කර තියෙන වචනේ ගන්න වෙනවා මේ කාමච්ඡන්ද කියන වචනේ තේරුම කාමයේ කියන වචනේ තේහාගේ ඡන්ද කියන පදයේ තිබෙනවා ටිකක් අන්තයට යamak. ඡන්ද කියන පදයේ සිංහලට කැමැත්ත කියලා හරවලා තියෙන ඡන්දේ කියලා. නමුත් ඒ අර්ථයෙන් නෙමෙයි අතන පෙන්වන්නේ. අතන පෙන්වන්නේ සීමාව ඉක්මවා ගිය. ඇල්ම සහිත, ගැටීම සහිත, ප්‍රතික්ෂේප කිරීම සහිත අල්ලා ගැනීම දුක් ස්වභාවයක් තමයි කාමච්ඡන්ද කියලා කතා කරන්නේ. එතකොට ඒක අරමුණ තුල තිබෙන දෙයක් වශයෙන් තේරුම් ගන්න වෙනවා. එතකොට ආයෙත් අපි ගන්න වෙනවා. එතකොට රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම, අන්නකාම හයක් තියෙනවා. දැන් මේ හයොස්සේම ඕනෑම පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ කිහිපයද වේදෙන්තරෝ ජීවත් වෙන්නේ මේ කාම ලෝකයේ අරමුණ පිළිබඳ අනාවෝදයෙන් නම් මේ අරමුණක් කියන එක තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය පංචස්කන්ධීපදී මරීම කියන එක නොදන්නේ නම් එතකොට මේ වයින් හදා ගන්නවා ඡන්දය තුළ කිසියම් ආකාරයක ඇල්මක් ප්‍රතිකත්වයක්. ඒ නොදන්නේ නම් කියනවාගෙන මම පැහැදිලි කරන්න උත්සාහ කළේ එතකොට ඇස තුළ රූපය මුල්කටගත්, කන තුළ ශබ්දය මුල්කටගත්, නාසය තුළ ගන්ධය මුල්කටගත්, දිව තුළ රසය මුල්කටගත්, කය තුළ පහස මුල්කටගත්, සිත තුළ ධම්මාරම්මන විදත්තය මුල්කටගත්, ඒ පිළිබඳ විවරණයකින් යුක්ත ස්වභාවයක් හටගනු ලබනවා. අරමුණ විදීම, අරමුණට රූපාරම්මණය කියනවනම් විදීමට වේදනාස්කන්ධය කියලා කියනවා. සැපෝ දුක්ඛෝ උපේක්ෂා වශයෙන්. අය සැපෝ දුක්ඛෝ උපේක්ෂා වශයෙන් දෙකේම විඳින එක කාමච්ඡන්ද තමයි. එතකොට විඳින්න ගියාම ඒක හඳුනන්ද වෙනවා ඇසෙන් නම් රූප සංඥාවක් වශයෙන්. එතකොට ඒකට සංඥාස්කන්ධය පහළ වෙන්න වෙනවා. එතකොට විඳින්න ගියාම තමයි අර කුසල අකුසල කියන දෙපැත්තට චේතනා පහළ වෙන්නේ. ඒක තමයි සංකාර ස්කන්ධය පෙන්වන්නේ. ඔබ කියන්නේ චේතනා කියලා ඒකයි. එතකොට වැරදි පැත්තට ලෝභ පැත්තට ගත්තාම ඒක කාමච්ඡන්ද. එතකොට අකුසල චේතනා පැත්තට. එතකොට මෝහයිර කනොත්ප්ප ලෝභ දිට්ඨිවාන දෝෂ ඉස්සමච්චේ ගුප්පච්ච තිනෙම් දෝෂිකිච්ඡා කියන මේ චෛතසික තමයි ඒක කොටස් වෙන්නේ. එහෙම නැත්නම් ඒක යහපත් පැත්තට ගත්තාම සද්දා සතිරියොත්ප්ප කියලා කතා කරන තවත් අනිත් පැත්තට පුණ්‍ය චේතනා කියලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ චේතනා තමයි මේ සංඛාරයේ මේ විදිහට දෙපැත්තක් තියෙනවා. කාම ලෝකයේ තුල පුණ්‍යාද අපුණ්‍යාද කියලා. දැන් එතකොට මේ රූපයක් රූප ආරම්මණයක් විඳින්න ගිහින් වේදනාවෙන් සංඥාවෙන් හඳුනගෙන සංඛාරයෙන් හොඳ හෝ නරක වශයෙන් බැඳී සිදුවන ක්‍රියාවලිය හොඳනම් හොඳ වශයෙන් හඳුනා ගන්නට නරකනම් නරක වශයෙන් හඳුනා ගන්නට එතනට එකතු වෙන සියල්ලට කියන විඥාන ස්කන්ධය කියලා. අන්න මේ පංචස්කන්ධ ධර්මතාවය තුළ තමයි කාමච්ඡන්ද නීවරණ වැඩෙන හැටි සහ ප්‍රහාණය තේරුම් ගන්න ඕන. අපි අද කතා කරන්නේ වැඩෙන හැටි. ඔබට කල් තිබෙනවා නම් ඊපස්සේ ප්‍රහාණය ඊළඟ සතියට වෙන්න පුළුවන් අහන්න ලැබෙන්නේ. මොකද මේක විගසේ විස්තර කරන්න මට අවශ්‍යමත් වෙන නිසා. එවනම් තේරුම් ගන්න ඕන කරුණ. මෙන්න මේ තකෙනෙක් ජීවත් වෙන්න ගියාම අනිත් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ අපි විඳින්නේ අරමුණු රසයක් කියන එක. අපි තව ටිකක් ඔකට විස්තර මා ඉදිරිපත් කරනවා. මෙහෙම විවිධ තැන්වල මා පැහැදිලි කර තියෙන කරුණ ඔබට මතක් කරගන්න උදව් වේවි. කෙනෙකුට අසකන නාසයේ දියසය කියලා දරවල් පහක් තිබෙනවා අය කියලා පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ඒවට ගන්න අරමුණු එකිනෙකට වෙනස් කියලා කියනවා. අස රූපේට, කන ශබ්දේට, නාසයට ගන්නේ කියලා. නමුත් උන්වහන්සේගේ කියන්නේ මේ පවතින අපි නොසිතන ගැඹුරු කරුණක්. අසවත්, කනවත්, නාසයවත්, දිවවත්, කයවත් අරමුණු රසෙ විඳින්නේ නැහැ කියලා. ඒවත් ద్వාර පමණයි ඒවට පිටර තිබෙන්නේ සිත. ඒ සිතර තමයි අපි කියන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ධාන විඤ්ඤාණ, ඒ වෙන්තර. ඒ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් පහළ වෙන සිත කියන අර්ථය තමයි එහෙම ගන්න. ඒක සිත තමයි අරුණ රස විඳිනවායි කියලා කියන්නේ. එතකොට ඇසෙන් විඳත්, කනෙන් විඳත්, නාසයෙන් විඳත්, දිවෙන් විඳත්, කයෙන් විඳත්, සිතින් විඳත් සිත පහකට බෙදලා තිබෙනවා ඇස කන නාසය දිව කය නිසා. එසකය නාසය දියකය නිසා පස්පාකාරයේ මේ අරුණ රස විඳින්න යන එක නිසා ඒකට කියනවා පංචකාමයේ කියලා. තේරුම් ගන්න ඕන. එතකොට මේ කෙනෙකුට මේ සමාජ ජීවත් වෙනකොට මේ අසකන නාසය දියක හම් වෙලා තිබුණාම ආගම් ભેදයෙන් අතර ඕන කෙනෙකුට ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය අරමුණු ගන්න වෙනවා. සතහතුන්ට පවා එහෙමයි. නමුත් මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තිබෙනවා. මේ අරමුණු රසය විඳින්න යාමේදී මේ අරමුණු රසය බාහිර තියෙන දෙයක උදව්වෙන් තම තමන් පෞද්ගලිකව තමන්ට ආවේ කියලා තමයි හදාගන්නේ. අතක සබා ගන්න ඕන. අන්න ඒක තමයි අප මෙතන තේරුම් ගන්න ඕන වැදගත්ම කරුණ. ඒකට සාමාන්‍යයෙන් තවත් වචනයක් තිබෙනවා සංකප්ප රාග පුරිසස්පතාම කියලා. මොන වචනයක් ඒක? පුරුෂයාට පමණක් නෙවෙයි ස්ත්‍රියටත් මේ තමන් හදාගන්නා වූ සංකල්පයක් පිළිබඳ රාගයේ මේ කාමයේ කියලා කියන්නේ. බාහිර දේවල් උදව්වෙන් හිතේ හදාගන්නා සංකල්පයක් කියන එක. මේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ. විචිත්‍ර වූ ආරම්මන නැත්තම් රූප ශබ්ද ගන්ධ රස වශයෙන් බාහිර වශයෙන් ගැටෙන ප්‍රත්‍යවල ඇති කාමයක් නැත කියන එක බුද්ධ වචනයයි. නමුත් අපි හිතන්නේ අපේ කාම වස්තු කියලා බාහිර වස්තුල කාමයේ පේනවා කියලා. රූපේ, සබ්දේ, ගන්ධ, රස, ස්පර්ශේ, ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන්. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනකමක් තියෙනවා. ඒවයේ උදව්වෙන් තම තමන් පෞද්ගලිකව හදාගන්න දෙයක් කියන එක තේරුම් ගන්න වෙනවා. එතකොට තමයි මේ කාම ලෝකේ හැදෙන්නේ බාහිර ලෝකෙ නෙමෙයි සිතේ කියලා තේරෙන්නේ. එතකොට මේ අරමුණ ප්‍රශ්නේ විඳින්න යාමේදී අපිට ළමා කාලයේ පටන් කිසියම් ආකාරයක බෙදීමකට ලක් වෙනවා. ඒක අපි ස්වභාවයෙන් සිදු කරගන්න කරුණ රුචි අරුචි කියලා. කැමති අකමැති කියලා. අනෙක් කැමති නම් ඇලීම අකමැති නම් ගැටීම කියන කාරණාව මේ අරමුණ තුළ සිද්ධ වෙනවා. එතකොට ඒක එකම දෙයක් නිසා හැමෝටම එක සමාන වෙන්නේ නැහැ. අනේකයි තේරුම් ගන්න ඕන. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා කෙනෙක් නම් ඒ පුද්ගලයා ඔබ නිගමනයකට එළිවිලා නැත්නම් කවුද කියලා එහෙනම් අපිට සාමාන්‍යයෙන් ගැටුමක් නැතුව හඳුනා ගන්න පුළුවන් මේ මනුස්සයෙක් කියලා. නමුත් මේ කාම ඡන්දේදී සිදුවන දේ තමයි මේ පුද්ගලයා කිසියම් හේතුවක් නිසා ඔබට ඇලුම් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එවිට ඔබගේ සිතේ ඔහු කෙරෙහි ඇති වෙන්නේ ඡන්දයක්. ඒ පුද්ගලයා ඔබට කිසියම් පාඩුවක් නැත්නම් අයහපතක් කළොත් එහෙම ඔබට ඒ හිතේ ඇති වෙන්නේ අකමැත්තක්. ඒ දෙකම තමයි මතක තබා ගන්න. එතකොට මෙන්න මේ විදිහට ඉස්සරහින් තිබෙනා වස්තු මුල් කොටගෙන පුද්ගලයෝ දෙන්නෙකුට නැත්නම් දහ දෙනෙකුට Tamanta කැමති පරිදි අරමුණ හදා ගන්න පුළුවන්. අන්න එහෙමයි රූප කාම කිනකේ තේරුම. එතකොට මෙහිදී මේ අරමුණු රසයේ වෙනින්ත යාමේදී මේ අරමුණත් එක්කලා අපි නොදන්නා කරුණක් කරගන්නවා. අන්න ඒක තමයි සමාජය දන්නේ නැති කරුණ. ඒ අරමුණට එන දේ ඇලීමේදී ගැටීමේදී ඒක ඇලීම ගැටීම නිසා තමයි ඒකට මමත්වෙන් ගැනීමක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒක අවශ්‍ය අරමුණ ඉටු කරලා දීලා නැති වෙලා ආවේ අපිට කරදරයක් කරන්න නැතුව. අපි මේ අර මොහතකින් හටගෙන නැසෙන කාලය තුල හඳුනා ගැනීමට පමණක් සීමා කරන්නේ නැතිව මේ අරමුණ සමග ඇති කරගන්නා වූ ඇලීම තුල කාම උපාදානය. අන්න ඒ වචනේ පාවිච්චි වෙන තොන දැඩිව ගැනීමක් කරනු ලබනවා. අපි කතා කරන්නේ තම රූප කාම පිළිබඳව. එතකොට රූපේ නැමැති අරමුණ පිළිබඳව මේ කතා කරන්නේ. ඒ දැඩිව ගැනීම තුල අර හටගෙන නැති වුණාට අපට හොරෙන් මේක නැවතත් විඳින්න නැත්නම් ආයාය ඕනෑ කියන අර්ථයක් අපි ළඟ තිබෙනවා. ඇලුනොත් එහෙම ඒක යලි විඳින්න ඕනෑකම, ගැටුනොත් එහෙම ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනකම. මෙන්න මේ ඇලෙනකෝ ප්‍රතික්ෂේප කිරීමේ ඕනෑකමදී තමයි ඒක ඡන්ද බවට පත් වෙන්නේ, කාම ඡන්ද වෙන්නේ. සීමා විස්මයාම තුල. එතකොට ඒක තුළ වැඩෙනා වූ අදහස් වලට අපි කියනවා කාමච්ඡන්ද පැත්තන ලෝභ කියලා. මතක තබා ගන්න. දැන් ඔය තීඩි විමානි වික්‍රය අකුස මූලානි කියලා ගත්තම අකුසල් මූල තුනක් තියෙනවායි කියලා ලෝභ දේශ මොහ කියලා කතා කරනවා. අනේකට කාම පැත්තට වැඩෙනේ ලෝභ කියන අර්ථය. එතකොට අන්නේ චිත්ත අභ්‍යන්තරයේ මේ අරමුණෙන් අරමුණ නැවත නැවත විඳින්න යාම තුළ ඇතුළත පෝෂණය වීමක් සිදු වෙනවා. අන්නේ එතකොට ඒක බියෝ භාවය කියන්නේ ඒක තමයි. නැවත නැවතත් අඳ විඳින්න ඕනෑකමක් තුළ ඒක ටිකින් ටික ටිකින් ටික වැඩි වෙනු මේක. එතකොට ජීවිත කාලයම විඳොත් හරි වේපුල්ලා විපුලත් වෙන්නේ නැත්නම් බහුලත්වයට පත් වෙනවා. ඒ ඇයි කියන එක දැන් ඊට පස්සේ පයා ගන්න වෙනවා. ඒකට දැන් මෙතන රොපි වුණාට ගන්න ඕන අනිත් සූත්‍ර ආශ්‍රයෙන් ඒ අරමුණට එන දේ කෙරෙහි ප්‍රිය අප්‍රිය ස්වභාවයක් ඇති වෙනකොට තමයි ඒසම් මම කියලා කියන්නේ. එය මම බවට පත් වෙනවා. මම වුණාම ඒක මම මගේ වෙනවා. මම මගේ වුණාම ඒක මගේ ආත්ම වෙනවා. අනේ බුදුසමයේ ආත්ම තියෙන ජීවිතය තුළ තමයි අරමුණ තුළ. අරමුණකේ ඇලීමකෝ ගැටීම තුළ ඒක මම, ඒ මම, ඒ මම මගේ, ඒ මගේ ආත්ම කියන මේ තුනට අපි අහු වෙනවා. අනේ මම මගේ මගේ ආත්මකට ගැනීම තුළ තමයි අර අරමුණ නැසෙන කාලය තුළ යලි හට ගන්න හේතුවක් ඉතුරු වීම නම් මෝ මේ වේපුල්ලාය වේවෝ භාවය කියන කටයුත්තට ඊයෝ භාවය වේපුල්ලාය කියන මේ සිද්ධිය සිදුවන්නේ. දැන් මොකක් නිසාද මේකට පෙන්වන්නේ? මේ නූපන් කාමච්ඡන්දේ උපදීද, උපන් කාමච්ඡන්දේ වැඩි දියුණු වෙලා විපලප්පයට පත් වෙන්නේ කොමක් නිසාද? සුබ නිමිත්තං. ඔන්න වචනේ ආවා. හැබැයි සුබ නිමිත්තං කියන වචනේ සිංහලෙන් සුබ අරගෙන එහෙම යන්න එපා. සුබ අලුත් අවුරුද්දක් වේවා, සුබ මංගලම් කියලා අපි යහපත් කියන අර්ථයෙන් පාවිච්චි කරනවානේ. නමුත් මෙතන පෙන්වන්නේ ඒක නෙමෙයි. ඊට වඩා එහාට මේ නිමිත්ත නැත්තං අරමුණ මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීමකට තමයි සුබ නිමිත්තං කියන්නේ. අත්කතවා ගන්න. අල්ලා ගැනීම කියන අර්ථය තමයි සුබ නිමිත්තන් කියලා කියන්නේ. එතකොට මේ විදිහට ජීවත් වෙන්න ගිහින් මේ අරමුණ රසයේ විඳින්න යාමේදී රූපය පිටපස යන්නා. රූපේ බාහිර වශයෙන් වෙන්න පුළුවන්, සිනමාපටයක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එහෙම ඕන දෙයක් වෙන්න පුළුවන්. මේ සුබ නිමිත්ත ග්‍රහණය මුල් කොටගෙන මොකද වෙන්නේ? කාම ඡන්ද නම් වූ හැඟීම හිතේ හටගෙන එය පෝර වැටෙනවා ඒකට. පෝර වැටුනහම පළාතියට උපෝල පළාතිය වැඩෙනාසේ මේ කාම ඡන්දය වැඩෙනවා. දරුවෙකුට ආහාර ලැබෙනකොට දරුවා වැඩෙනාසේ, කැටේට මුදල් ගන්නකොට කැටේ වැඩෙනාසේ මෙන්න සුබ නිමිත්ත හෙවත් මගේ ආත්ම සංකල්පෙන් ගැනීමේදී දෙකින් දිගටම සිදුවෙන කරුණක් තමයි මේ නූපන් කාම ඡන්දයේ ඉදීම සහ උපන් කාම ඡන්දය වැඩි දියුණුවෙන් සිදුවෙන්නේ. එතකොට ඒක බරපතල ඝනයේ සිටවිල්ල. ඒකට කියන ඕලාරික කියලා. රළු අර සංසුන් ස්වභාවයේ ඉක්මාගිය මේකට අදාළ වේදනා දෙන, මේකට අදාළ පීඩනයක් නැති කරන තමයි මේ ඕලාරික කියලා කියන්නේ. සාමාන්‍යයෙන්ම කුඩා දරුවෙකුට බාහිර ලෝකෙ දෙන කාරණා නිසා ඕලාරික බවක් නැහැ, පීඩනයක් නැහැ. නිස්සබ්ද වෙන්න පුළුවන් කමක් තියෙනවා කලබල නොවී. නමුත් අපි මේ මතත් දීපු වාගේ අගේක දුක වීමක් තුළ මොකද වෙන්නේ? ඕලාරික වීම තුළ අපිටම පීඩනයක් ගෙනත් දෙනවා. මෙන්න මේ විදිහට පුතග්ජන පුද්ගලයේ පවතුල වඩාත්මික පෝෂණය කරන ලබනවා. පුතග්ජන පුද්ගලයේ පිනතල උනත් ඒ පිනේ විපාක වෙන තුනට මේ කාමච්ඡන්දය කියන එක වෙපුල්ලාය බීවභායාවය කියන එක රූපකාම කියන අර්ථයෙන් චිත්තාභ්‍යන්තරයේ පෝෂණය කරන ලබනවා. එතකොට මේ විදිහට ඒ වැඩි දියුණුවකට ඊට පස්සේ නමක් තියන්න වෙනවා. මොකද්ද? කාම තණ්හා. අන්න වචනේ ආපු තැන. තණ්හාවේ කාම තණ්හාවේ රූප තණ්හා එක පැත්තක්. එතකොට පුද්ගලයේ බුදුබණ තේරෙන්නේ නැත්නම් මේ අරුණ රසෙන් දෙන්නේ යාමතුල රූප තණ්හාව වැඩි දියුණු කරනවා ජීවිත අවසානය දක්වා. දැන් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං නේද? එතකොට එහෙමනම් අරමුණේ මුලාවේ විඳින්න යාමතුල මිනිසුන් එකතු කරන්නේ මොකද්ද? දුකේ ක්‍රස් කරනවා. අන්න තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට මේ එකතු කරන්න මොකද වෙන්නේ? යම්කිසි සංසුන් සුන්දර තැනකින් ඈතට යනවා. ඒ නිවීම නම් වූ ස්වභාවයක් මිනිසාගේ චිත්තසංතානිය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. නමුත් ඒක හොයාගන්න බැරුව ඊට වඩා පැත්තෙන් බරපතල ආවරණයක් සකස් කරගන්න ලබනවා. සාමාන්‍යයෙන් ඔය වටිනා දේවල් හොයන්න බැරි විදිහට සංගවා තිබෙනවා. නිදන් කියලා කතා කරනවා. එමත් නැත්නම් විදේශ රටවලින් එනල යම් යම් යන්ත්‍රවල ඒ කාලේ ඇතුළත රත්රන් සංගවා තිබිලා තිබෙනවා. පිටපැත්තෙන් බැලුවම යකඩ වටිනාකමක් නැති දේවල් නමුත් ඇතුළත අන්න මේ විදිහට මේ හොයන්න බැරි විදිහට මේ චිත්තාභ්‍යන්තරයේ තියෙන සංසුන් ස්වභාවය දැක ගන්නට බැරි තරමට මේ නිවරණ වැඩෙදීකට නිවිමින් ඈතට යනවායි කියලා කියනවා. පෘථග්ජන පුද්ගලයා gedara hitiyat ahanakame hitiyat ඔය අරමුණු රසයේ විඳින්න යාමතුල උන් ඉන්න ලෝකේ කාම ලෝකේ නැත්තම් උන් කාමසුකල්ලිකාණ යෝගීන්නේ. කාමයේ සැපයි වශයෙන් නැවත විඳින අයනේ. එතකොට මේ කාරණයේදී තවත් ටිකක් එහාට මේ දොරවල් පහ සම්බන්ධයෙන් මට කතා කරන්න වෙනවා. කතා කරලා තමයි මම මේකේ ගැඹුර ඔබට පෙන්වා දෙන්න කල්පනා කරන්නේ. එතකොට මේ රූප නැමැති අරමුණ ඔස්සේ නැවත නැවත භාවිතා කරන්නට යාමේදී එක්වර දහවර සියවර දහස්වර චිත්තාභ්‍යන්තරය අර ඕලාරිකවත් රළු වීම හෙවත් මේ හැඟීම බලවත් වීම සිදු වෙනවා. දැන් ඒකට ස්තුපින උපමා කියලා තියෙන්නේ. අනේක තේරුම් ගන්න. ඇයි මේ ලෝකේ කාමයක් නැත කියලා කියන්නේ? අනේක තේරුම් ගන්න ඕන කරුණක්. ස්තුපින කියන වචනේ ගන්න සිහිනේට. ඒකට සිහිනේ ඔබ දැක ඇති. ඔබට බියක් ඇති වුණ මොහොතේ ඔබ පිටපස සර්පෙක් පැන්නොත්, ඔබ පිටපස ඇතෙක් පැන්නොත්, අනේ මේ මම දකින්නේ හිණයක්, බය වෙන්න දෙයක් නැහැ කියලා තමයි ඔබට කල්පනාවක් එන්නේ නැහැ. ඔබ ඇතාගෙන සර්පයාගෙන් ගැලවෙන්න කෑගහමින් දුවනවා. කෑගැස්ප වෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඔබ වෙන දෙයක් වෙනවා. මතක තබා ගන්න. අනේ විදිහට මේ නිින්දෙන් පේන දේවල් අපි තව ටිකක් උදාහරණ ගන්නම් මංගල සහ අවමංගල උත්සව දෙකක් ඔබට සිහිනෙන් පේනවා. මංගල උත්සවේ බාහිර තිබුණා වූ ඒ සතුට ප්‍රීතිය හිින ලෝකෙත් තිබෙනවා නේද? අවමංගල උත්සවේ තිබුණා වූ දුක සිහින ලෝකෙත් තිබෙනවා නේද? නමුත් ඔබට මේ මොහොතේ ඇස් ඇරුණොත් මොකද්ද හිතෙන්නේ? ඔබ හිතනවා මම මේ සැබෑ ලෝකෙකනේ සිහින ලෝකේ ඉඳලා තියෙන්නේ කියලා. නමුත් මේක ඇත්තනම් බාහිර ලෝකෙත් බාහිර දේවල් උදව්වෙන් ඔබේ සිතේ පහළ වෙන්නේ සිහින ලෝකයේ බාහිර දේවල් උදව් නැතුව ඔබේ සිතේ පහළ වෙන්නේ. අනේ විදිහට මේ අපි හදාගන්න ලෝකය තම තමන්ට ආවිත සිතේ තිබෙන ලෝකයක් කියන එක තේරුම් ගන්න පුළුවන් නම් එහෙනම් සිතේ දුක්ගෙන ලෝකයක් හදාගන්න උර නැහැ. නෝ උපතඥන පුද්ගලයා මොකද කරන්නේ? මේකේ දුක්ගෙන ලෝකයක් හදාගන්නවා. එතකොට දැන් මේ අපි කතා කළේ රූප නිමති අරමුණ තුල ඒතම් මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා කියන මේ අරමුණ මම මගේ ආත්ම කොට ගැනීම තුළින් නැවත නැවතත් නිවීමෙන් ඈතට යනවා හෙවත් තවත් පරණවා කියමින් ගත්තොත් ඒ මොහොතට ආපු අරමුණ මඤ්ඤමාණයෙන් ගැනීමෙන් බද්දෝ මහරස්ස සසරට බැඳීම සිද්ධ වෙනවා. දැන් මේක තේරුම් ගන්න ඕන කරුණ මේකයි. මේක ලෝකේ තියෙන දෙයක් නෙවෙයි මේ. Tamanta ruchiyaruchi pari taman hada gattawu nimitta. අනේ මෙතන සුබ නිමිත්ත කියන එකේ තේරුම ඒක නැවත නැවතත් විඳින්න නැත්නම් හොඳයි සපයි සාන්තයි කියන එක. මංගලාමංගල කතා සුභ සුභ කියන එකට වඩා ඒක තමන්ට ආස්වාද ජනකයි නැවත විඳින්න නැත්නම් කියලා ඒකට කැමැත්තෙන් පාවිච්චි කරන එක තමයි මේ සුබ නිමිත්ත කියලා කියන්නේ. එතකොට සුබ නිමිත්ත ඊට පස්සේ ශබ්දයටත් යනවා. මේ ලෝකේ ශබ්දත් පවතිනවා. ඒවට ප්‍රතිචාර දක්වන්න හඳුනගන්න අපට ඇස වෙනුවට කන සකස් වෙලා තිබෙනවා. කන තුලත් අරමුණ ගන්න පුළුවන් ප්‍රසාරයක් තියෙනවා. ඒකට තමයි අපි කන කියලා කියන්නේ. බාහිර කෙනෙක් කනෙන් අල්ලනවා කියලා කියනවා කම්පෙත්තෙන් අල්ලනවා. නමුත් බුදු සමය කන කියලා කියවහම ශබ්ද අහන්න පුළුවන් අරමුණු ගන්න පුළුවන් ස්වභාවයට සෝතප් පසාද කියලා කියනවා. අන්න මේවටකින් කුඩා ආකාරයේ ශබ්ද ඇහෙනවා. නමුත් වෙන් කිරීමක් නැහැ. අනතුරු මේ ශබ්ද සම්බන්ධන උතර ප්‍රියා ප්‍රකාරණේ අනුව තුළ ප්‍රියපැත්තර තමයි අපි කතා කරන්නේ. එතකොට දැන් ශබ්දකාම ශබ්ද තණ්හා නැවත නැවතත් විඳින්න නැත්නම් කියලා ඉල්ලනවා. මේ නැවත නැවතත් විඳින්න නැත්නම් කියන එකේ පවතින රහසක් තියෙනවා. ඒක වෙනවා ආස්වාදයේ ආදීන නොදන්නකම කියලා. ඒ විඳින එකට කියනවා ආස්වාදේ කියලා. නමුත් යලි විඳින්න ඕනෑමක් ශේෂ වුණොත් ආයෙත් ඒක හෙටත් අද විඳලා ඉවර වුණාම ඇතිවෙලා දෙනවනේ හෙටත් ඕන අනිද්දාත් ඕන. ඔබ එබඳු රූප රසයක් හෝ ශබ්ද රසයක් විඳලා ඇති. ඔබට ඇති උනේ තේරෙනවා ඇති. නමුත් ඔබට හිත ඉල්ලන්නේ නැද්ද ඕනකම? අන්න ඒක තමයි මේ අරමුණු රසයේ කියන එක විඳලා කවදාවත් ඇති වෙන්නේ නැහැ ආයෙත් ඉල්ලනවා. අනේ ආයෙත් ඉල්ලන්නේ ඒක තුල පවතිනව මේ ඡන්දය නිසා. ඒකට ආයෙත් ඉල්ලන්න නම් මොකද වෙන්න ඕන? ආයෙ හිතත් හම් වෙන්න ඕන, නිද්දත් හම් වෙන්න ඕන, සංසාරේ හටත් හම් වෙන්න වෙනවා. අනේ ආයෙත් ඉල්ලගන්න ඕනෑකම අවශේෂ කිරීම තුල තමයි ඔබට ඊට අදාළ ලෝකයක් හැදෙන්නේ. එතකොට මේ අපි කතා කරමින් ඉන්නේ ශබ්දය පිළිබඳව අනතුරු අපිට තේරුම් ගන්නවා ගන්ධය පිළිබඳවත්. ගන්ධ කියන පදේ අපි සිංහලට ගත්තාම ගඳ සුවඳ කියලා දෙකට බෙදලා තියෙනවා. පාලියෙන් නම් ඒක ගන්ධ තමයි. ඔනනම් ඔබ අපට ස්තුචි අසුචි කියලා ගන්න පුළුවන්. ස්තුචි ගන්ධං මනෝරම අසුචි ගන්ධ. එතකොට ඒකෙන් පෙන්නන්නේ පිරිසුදු නැත්තම් හොඳ පැත්ත සහ නරක පැත්ත කියන එක. අපි අද කතා කරන්න යන පැත්ත තියෙන සුචි පවණයි. ප්‍රේතරම පැත්ත. එතකොට ශබ්දය ශබ්දේ සම්බන්ධයෙන් මේ ලෝකේ ශබ්ද පහළ වෙන ඕන තරම් මේවා අපිට දැනෙන්නේ අනට ඇසුරක් පමණයි. ඒකට මේක ඇහෙන්නත් ඕන. නමුත් ඇහෙන ආකාරයේ ඊට පස්සේ කාමයක් වෙන්නේ කොහොමද? ශබ්ද කාමය වෙන්නේ කොහොමද? නැත්නම් කාම ඡන්දය වෙන්නේ කොහොමද? ඒ තමන්ගේ තිබෙනා වූ රුචි අරුචිකම් වලට අනුව තමන්ගේ ඇති දැනුවත්කම් නදනවත්කම් වලට අනුව මේවා සම්බන්ධයෙන් අපි ඇලීමක් ඇති කරගන්න ලබනවා. කොහොමද ඒක තේරුම් කරගන්නේ අපි? මගේ උදාහරණවල පවතිනවා ගීතය කියන වචනේ. ගීතය ශාස්ත්‍රීයයි අශාස්ත්‍රීයයි මේ අතර දෙකක් පවතිනවා. ඒ උනේ ගීතය කියන එක හරිම සුන්දර දෙයක් නම් මේ ලෝකේ ඉන්න ඔක්කොම එක විදිහට විඳීවි. නමුත් ගීතයේ ස්වර හඳුනාගත්ත පුද්ගලයාට ශාස්ත්‍රීය ගීතේ වැඩිපුර රසයක් තියෙනවා. ස්වර හඳුනාගත්තේ නැති පුද්ගලයාට ශාස්ත්‍රීය ගීතයේ කරදරයක් වෙනවා. වේදරිද්මේ පිරුණොත් ඔහුට වේදරිද්මේ ඉතාපිය දෙයක් වෙනවා. ශාස්ත්‍රීය ගීතයේ ප්‍රේ කරන්නාට වේගරිද්මේ කරදරයක් වෙනවා. එතකොට මේ කරදරය හෝ ප්‍රේවීම කියන එක තිබෙන්නේ වේගරිද්ද ගීතයේ හෝ ශාස්ත්‍රීය ගීතයේද සමන්නේ ක්‍රියාවට ගත්තා වූ අරුචිකත්වයේ අරුචිකත්වය තුළද? ඇතැම්ම වේගරිද්ම ගීතයේට අරුචි, ඇතැම්ම ශාස්ත්‍රීය ගීතයට අරුචි. අන්න එතකොට ඒක නිමිත්තක් නෙවෙයිද? ඒක තමන් හදාගත් එකක් නෙවෙයිද? මේවා තුලින් පෙන්වන්න හදන්නේ මේ කාමයේ කියලා කතා කරන එක ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. තමන් සිතේ හදාගෙන හදාගත්ත ලෝකයක්. සිතුවිලි වල හදාගත්ත ලෝකයක් කියන එක. එතකොට මේවා ඒ ආයෙත් අර අරමුණ තුළ මොකද වෙන්නේ? එතකොට එතන රූප, ශබ්ද, ගන්ධ තණ්හා බවට පත් වෙනවා. මේ විදිහට රස, පොට්ටබ්බ, ධම්ම කියන හය තුළම මෙන්න මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, පොට්ටබ්බ, ධම්ම, තණ්හා වැඩෙනවා. වැඩෙනකොට මොකද වෙන්නේ? සිත ලෝභයෙන් වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න ඔබ නිවීමෙන් ඈතට යනවා. දැන් මේක තව වචනයක් මම පෙන්වන්න කැමති එකක් දෙකක් කියවම ඉතුරු ටික තේරුම් ගන්න. ඔය දිත්ත මංගල සුත මංගල මුත මංගල කියලා පද තුනක් පැහැදිලි කරලා තිබින්නේ ඒ කාලේ බමුණ සම්බන්ධයෙන් තිබුණායි කියලා. උන් දැකීම මංගල කාරණයක්, ඇසීම මංගල කාරණයක්. ඒක බමුණන්ට විතරක් නෙමෙයි ඔබටත් තියෙන කාරණයක්. ඔගේ බමුණ සම්බන්ධයෙන් චෝදනා කරලා hina වෙන්න යන්න එපා. දැන් අර රූපේ සම්බන්ධයෙන් ඇත්තම සිද්ධිය ඒකේ සැප හෝ දුක් වශයෙන් නිමින්න දෙයක් නෑ, හඳුනා ගැනීමක් පමණයි. නමුත් ඔබ මිතුරා කරගත්තන් පස්සේ ඔබට ඒක දිත්ත මංගල මෙත් අතුරා කරගත්තාම දිට්ඨාව මංගල. ශබ්දේ සම්බන්ධයෙන් ඔබ ප්‍රිය කරගත්තාම ඔබට දිට්ඨ මංගල. අප්‍රිය කරගත්තාම දිට්ඨාව මංගල. ගන්ධේ සම්බන්ධයෙන් ඒක ප්‍රිය කරපුවම දිට්ඨ මංගල. අප්‍රිය කරගත්තාම අවමංගල. දැන් තේරෙනවද ඔබට මේ බුදුන් වහන්සේ පැහැදිලි කරවලා දිට්ඨ මංගල මුත මංගල සුත මංගල කියන එක? ඒක සමන් විසින් හදා ගන්න දෙයක්. ඒක තමයි මේ කාම ලෝකය කියලා කියන්නේ පියන එකක් නෙමෙයි, අරමුණු හිතේ හදාගෙන විඳින එකක් කියලා කියන්නේ. එතකොට ඒක වැඩිපුර විඳින්න ගියොත් එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ? මේක කාමය ඉක්මවා ගිහින් විකෘති කාමයේ බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කාමයේ තමයි මේක විකෘති බවට පත් වෙන්නේ. එතකොට ඔහුට සාමාන්‍ය ස්වභාවයෙන් සෑහීමට පත් වෙන්න බෑ. හිතේ හාට ඒක තව තව ක්‍රමවලින් විඳින්න වෙනවා. ඒ විඳින්න යාමේදී අර නීතිය, සදාචාරය, එහෙම නැත්නම් තව පන්වා තිබෙනා වූ මේ ආචාර ධර්ම මතක වෙනවා. දෙදෙනෙක් එකතු වෙලා විඳින්න ඕන රසපහසක් රසයක් නැත්නම් ඔහුට ඒක දෙදෙනෙක් වෙනකොට තනියම විඳින තැනට යනවා. අනිත් පුද්ගලයාට සිදුවෙන හානිය, නින්දාව, එහෙම නැත්නම් මොහොන දෙන්න සිදුවන ගැටලු පිළිබඳව මොකුත් හිතන්නේ නැහැ. අන්න ඒ විදිහට විකෘතිපත්තර ගියාම ප්‍රകൃති දෙහාට එහා ගියා, අනිත් අය පිළිකුල් කරන පැත්ත උනත් ඔහුට හොඳයි. මේ පිළිබඳව ඉතින් මාධ්‍ය තුළ පැහැදිලි කරන්න අමාරුයි. සවන් දෙන වේදායන නිසා වර්තමානයේ පවතිනා වූ අපචාර කියන වචනය තුළ සිදුවෙනා වූ විශේෂයෙන් දරුවන්ට හිමත් නැත්නම් බැරිවියන්ට සිදුවෙනා වූ හානි ගත්තාම මේ විකෘති කාමය තුළ සිදුවෙන දේවල්. එහෙදි ඒ අයගේ මානසිකත්වය සලකා බැලුවේ නැහැ, උන්ට සිදුන හානිය සලකා බැලුවේ නැහැ, උන්ට සිදු අපරාධ සලකා තමන් අර ආස්වාදේ නැත්නම් අරමුණට විදි වෙලා ඒ අරමුණ රසයේ විඳ ගන්නයි මේ කටයුත්ත කළේ. පස්සේ කාලෙ සිදුනා වූ මහත් ආන්දෝලනයේ සිදුනා වූ මිනු මරණක් සම්බන්ධ දෙවියෝගේ කතාව උපස්පත්වල හරියට ගියා බලන්න. එතකොට මේක එහාට එහාට යන්න ගියාම සීමාවක් නැතුව යනවා. අනේ සීමාවක් නැති වුණාම සීමාවක් නැතුවක විඳින අයට අදාළ ලෝකයක් තියෙනවා. ඒකට කියනවා තිරසන් ලෝකය කියලා. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. විකෘති කාමයේ පැත්තට ගියන් පස්සේ ඉන්නහාට එහෙනම් ඔහුට ඕනකම තියෙනේ ස්වාභාවික සත්‍යක් නෙවෙයි. පිළිගත් සම්මතය රවණ ඊට හාදයක්. එතකොට ඊට අනුව ඔහුට විඳින්න පුළුවන් විදිහට ඒ සිත විසින් මොකද කරන්නේ? ජීවිතයෙන් එහා පැත්තට අර මේ ලෝකේ පවතින එක්කෙනෙකුට එක්කෙනෙක් කියන නීතිය වෙනුවට සුනකයා තුළ වඳුරාරියලවා තුළ අසීමිතව හම්බ වෙනවා. නමුත් දැන් විඳින්න වෙලා තියෙන්නේ මොලේ ඇතුළු මනුස්සෙක් වෙලා නෙවෙයි සතෙක් වෙලා. ඕකට තමයි තණ්හාව නැවති වඩුවා විසින් හදා දෙන ගේ කියලා කියන්නේ. ඒ නිසා මේ අරමුණක් දෙකට බෙදා ගැනීම තමයි මේ දිත්ත මංගල කියලා කතා කරන්නේ. දිට ඇහි නම් දකින්න දේ. අනේ නම් සබ්දේ. සුත මුත නාසේ. මේ දිට සුත මුත විඤ්ඤාතය කියලා පෙන්වන්නේ දොරවල් පහෙන්ම මේ විදිහට අරමුණ අපි බෙදා ගන්නෙ. අනේ බෙදා ගැනීම තුළ ඇලෙන පැත්තට යන එක තමයි මේ ලෝභ කියලා කතා කරන්නේ. නැත්නම් කාමච්ඡන්ද කියලා කතා කරන්නේ. නමුත් මේකේ පැහැදිලිව වදාරන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ යම් කිසි උපේක්ෂාවක් ඇද්දේ ඒ සාන්තයි ප්‍රණීතයි කියලා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති සුඛං සෝමනස්සං චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති සුඛං සෝමනස්සං අර පෙන්නන්නේ සුඛං සෝමනස්සං කාමච්ඡන්ද. ඒක ඒකෝස්සේ හොයන්න ගින් කවදාවත් ඇති උනේ නැහැ. සංසාරේ මෙතෙක් කල් ඔබ මේ පැහින් හොකනින් මේ කාමයන් හොයලා විඳින්නේ නැති. ඇති උනාද නැහැ. හෙට දවසට ආයෙත් ඕන වෙනවා. මත්යන් ගිජුණු පුද්ගලයාට අද ඕනේ. අද ඔබ මේක පාවිච්චි කරලා හෙට දවසේ උදෑසන නිින්දාවක් ඉඳලා ඒකට කරන ආයෙ නම් මම මේක ඉල්ලන්නේ නැහැ මට එපාම කියලා. නමුත් හවසට ඍජුකම ආවෙලා ආයෙත් ඉගෙම තමයි අරමුණු පැත්තට මෙහෙමලු ලබනවා. මෙන්න මේ විදිහට මොකද කරන්නේ? මේ අරමුණු පස්සේ ලුහුමඳින් තියාම තුළ මේ නෝපන් සාමච්ඡන්දයෙන් නිසා නිවීමෙන් ඇතට ගෙනියනවා. ඒ මොකක් නිසාද? මේ අරමුණ කැමති ආකාරයෙන් ඒකට තමයි සුභ නිමිත්ත කියලා ගන්නේ. එහෙනම් සුභ නිමිත්ත තුළ තමයි පුතඥාන පුද්ගලයා පාපය තුළ පින තුළ මේ ජීවත් වෙන්නේ. අනිස අපි හදාගන්න ලෝකයක් තුළ අමාරු වැඩනවා කියන එක මේක තේරුම් ගන්න ඕන. මේක වඩා මම හිතන්නේ අද මේ සඳහා කරුණු පැහැදිලි කරන්න ඉඩ කඩ ලැබෙන්නේ නැහැ. මොන ලැබුණ පරිදි මම වැඩෙන පැත්ත පැහැදිලි කරා. එතකොට ඒක තේරුම් ගන්න ඕන ස්කන්ධ පංචකය තුළ, ඒක තේරුම් ගන්න ඕන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ තුළ අපි මේ විදිහට දුකටපත් වෙනවා, දුක් හදා ගන්නවා. අනේ මේක තේරුණොත් ජීවිත අවසානයේ දක්වා යන පැත්ත සෝකායස්ස වේදෝ පරම්මරණ දුක්ගතින් සුද්ධතින් උප්පඤ්ඤති. ඊළඟට තේරුම් ගන්න වෙනවා. එහෙනම් ඒක තේරුම් ගත්ත පුද්ගලයා මේ ජීවිත තුළම හදන්න ඕන. ඒ පිළිබඳව අපි ඉදිරි දවස්වලදී කතා කරමු. කරුණා තේරුම් ගන්නට මෙම ධර්මානුශාසනාව හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම අනුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තා ජුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම පෙරවන් සරණයි. සදහතුනි, දායකයන් විශාල පිළිස